රටට ඉතින් ඇත්තටම ඕන කරන්නේ නේද? අලුත් භාණ්ඩ මිසක පරණ භාණ්ඩ නෙමෙයි නේ. මොකද රට හැමදෙස්සෙම ඉස්සරහට යනවා මිසක ආපසට යන්නේ නැහැ. දේශපාලනෙත් අපි දැන් එහෙම තමයි. රට යායුත්තේ ඉස්සරහට. රටට ඕන නවීනත්වේ නේ. ඉතින් දේශපාලනේ විසරක් දැන් කඩයක් දැම්මොත් අපි පරණ බඩු කඩයක්ම දැම්මොත් නම් පරණ භාණ්ඩ එකතු කරලා තියා ගන්නවා. ඒකට ඇන්ටික් වටිනාකමක් තියෙන හින්දා. ඒ විදිහට අලුතෙන් කඩයක් දැම්මොත් අලුත් බඩුම තමයි ගන්න මිනිස්සුනේ.